පස්වන පරිච්ඡේදය හඳුනා ගන්න මෙන්න ස්ත්‍රිය. ඒ විදිහට තවත් අතීත කතාවක් විවර කළ කුණාල රජතුමා පූර්ණ මුඛකෝකිල රජතුමාට මේ විදිහට කිව්වා. යහළු පූර්ණ මුඛ, ස්ත්‍රී ජාතිය කියන්නේ දුස්සීල පිරිසක්, බොරු කියන සුළු පිරිසක්, නොයෙක් සටකපටි මායා ප්‍රයෝග දන්නා පිරිසක්. යහළු පූර්ණ මුඛ, මේ මහා පොළව රන් රුවන් මුතු මැණික් වලටත් රුක්ෂ පර්වත ආදියටත්, නොයෙක් සුගන්ධවත් දේවල් වලටත් දුර්ගන්ධවත් දේවල් වලටත්, උත්තම දේවල් වලටත් අදම දේවල් වලටත් පැවතීමට පිහිට වෙන දෙයක්. ස්ත්‍රීනුත් අන්න ඒ වගේම තමයි. කෙලෙස් වසඟයට ගිය ස්ත්‍රිය සියලු රජ බමුණු වෙළඳ ගොවි ආදී උතුම් පිරිසටත්, කෙවුලු කීඩ පනා ආදී නොයෙක් අදමයින්ටත් යන හැම දෙනාටම කාම රතියේ යෙදෙන්නට පිහිට වෙනවා. ඒ වගේම යහළු පූර්ණ මුඛ, ඔබ දැකලා ඇති සැඩ පරුෂ සිංහයින්, ඒ සිංහයින් තමන්ගේ නියපොතු සහිත දෑත් දෙපා හතරෙන් සහ උල් දත් තිබෙන කටින් කියන පස් තැනින් මුවන් ආදී සිව්පාවුන් අල්වාගෙන ලේමස් අනුභව කරනවා. අන්න ඒ වගේමයි මේ ස්ත්‍රීන්. ඔවුන් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ පස් තැනින් ස්වර්ණ දාස වැනි වීර පුරුෂයන්ව පවා අල්ලාගෙන ඔවුන්ගේ ශීල සංවරය කියන ලේමස් අනුභව කරනවා. යතා චෝරෝ යතා දිද්දෝ වානිජෝව විකත්තනි, ඉස්ස සිංගමි වා වට්ටා දුජිව්හා උරගෝ යතා. පින්වත් පූර්ණමුඛ, විශාල වනාන්තර මැදින් වැටී තිබෙන මාර්ග තිබෙනවා. ඒ මාර්ගවල පංචායුධ සන්නද්ධ වූ හොරු සිටිනවා. ඒ හොරු ඒ මාර්ගයේ ගමන් කරන මිනිසුන් පසුපස පන්නාගෙන ගොස් ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් ආදී වස්ත්‍රාභරණ පැහැර ගන්නවා. ස්ත්‍රීනුත් අන්න ඒ වගේම තමයි. තමන්ගේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන මේ පංච කාමයන්ගෙන් පුරුෂයන් පොළඹවාගෙන ඔවුන් සතු වස්සුව පැහැර ගන්නවා. විෂ මිශ්‍රරා වගේ. ඒ වගේම යහළු පූර්ණ මුඛ, විෂ මිශ්‍රරා අනුභව කළ බේබද්ද විනාශයට පත් වෙනවා. අන්න ඒ වගේම තමයි පංච කාමයේ නැමැති විෂරා පිරුණු ස්ත්‍රීන්ට වසඟ වූ පුරුෂයෝ කළ යුතු දේ නොකළ යුතු දේ හඳුනන්නේ නැහැ. කළ යුත්ත අතහරිනවා, නොකළ යුතු දේවල්ම බොහෝ සෙයින් සිදු කරනවා. යහළු පූර්ණ මුඛ, මේ ලෝකයේ සිටින වෙළෙන්දෝ තමන්ගේ භාණ්ඩ ගැනමයි වර්ණනා කරන්නේ. මේ ලෝකයේ සිටින ස්ත්‍රීනුත් ඒ වගේම තමයි. ඔවුන් තමන් තුළ තිබෙන නුගුණ සියල්ල සංගවාගෙන නැති ගුණ වර්ණනා කරනවා. ඉස්ස කියලා මුව ජාතියක් සිටිනවා. ඒ මුවන්ට කැරකෙවි ඉහළට එසවුණු අඟක් තිබෙනවා. අන්න ඒ වගේම ස්ත්‍රීන්ගේ සිතත් ඉස්ස මුවාගේ අඟ වගේ ඉතා ඉක්මනින් කැරකෙවි පෙරලෙන සුළුයි. බොරු කීමම ස්වභාවය කරගෙන සිටින ස්ත්‍රීන් දිව දෙකක් ඇති සර්පයින් වැනි සොයා ගන්නට දුෂ්කර විදිහට සංගවපු අසූචි වලක් වගේ වස්ත්‍රාභරණ වලින් සුන්දර විදිහට සැරසිලා ඇවිදින මේ ස්ත්‍රීන් කසල පිරුණු වලක් වගේ මේ මහා සාගරයට ලක්ෂ ගණන් ගංගා ගලාගෙන බසිනවා. ඒ ගංගා වලින් මොහොතක්වත් නොනැවති විශාල ජල ප්‍රමාණයක් සමුද්‍රයට එක් වෙනවා. ඒ උනත් මහා සමුද්‍ර නම් පිරෙන්නේ නැහැ. ඒ වගේම ස්ත්‍රී ජාතියත් කාම සේවනේනුත්, දරුවන් වැදීමෙනුත්, සැරසීමෙනුත් යන මේ තුනෙන් කිසි දිනක පිරෙන්නේ නැහැ, තෘප්තියටපත් වෙන්නේ නැහැ. මස්කන රකුසියන් පිරිසක්, මේ ලෝකයේ සිටින රකුසියන් මස් අනුභව කරන්නටමයි ගිජු වෙලා ඉන්නේ. ඒ නිසා කිසි දිනක වෙනත් සම්පත් දීමෙන් තෘප්තියටපත් කරන්න බෑ. මස් මාංශම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ස්වરૂපයක් තමයි ස්ත්‍රීන්ටත් තිබෙන්නේ. ඔවුන් කාමසේවනයේ කිරීම පිණිස ඉතා දැඩි ගිජු බවක් තිබෙනවා. ඒ නිසා බොහෝ සැප සම්පත් ඇති කෙනෙක් සමග ජීවත් වුණත් කාමසේවනයේ කිරීමටම කැමැත්ත ඇතුව තමයි ජීවත් වෙන්නේ. මාරයා කියන්නේ ගුණ අගුණ පරීක්ෂා කරන්නේ නැතිව සියලුම සත්වයින්ව මරණයට පමුණුවන කෙනෙක්. ස්ත්‍රීනුත් ඒ වගේමයි. කාමසේවනයේ කරන්නට ජාති කුල ගෝත්‍ර කිසි දෙයක් පරීක්ෂා කරන්නේ නැහැ. ඉස්සල්ලාම කෙලෙසුන්ගෙන් වසඟ කරලා පුරුෂයන්ගේ සීලේ බිඳ දමනවා. ඉන් අනතුරුව ඒ පුරුෂයන් වගේම තමනුත් අපායේ ගිහින් උපදිනවා. ගින්නට ඇත් කුණක් හසු වුණත්, අස් කුණක් හසු වුණත්, මිනී කුණක් හසු වුණත්, බලු කුණක් හසු වුණත්, ගැරඬි කුණක් හසු වුණත් ඒ හැමදේම කිසිම ભેදයකින් තොරව පුච්චලා දමනවා. ස්ත්‍රීනුත් උත්තම අදම ભેදයක් නැතිව පුරුෂයන්ව කෙලෙස් නැමැති ගින්නෙන් පුච්චා දමනවා. ස්ත්‍රියත් නදියක්. ගලාගෙන යන නදිය හැම දෙයක්ම උසුලාගෙන යනවා. ස්ත්‍රීනුත් ඒ වගේම තමයි හැම දෙනාම ඇසුරු කරනවා. හමාගෙන යන සුළඟට මේ අසූචි ගඳ, මේ මල් සුවඳ කියලා වෙනසක් නැහැ. ගඳ සුවඳ හැම දෙයක්ම රැගෙන තමයි කැමති තැනකට සුළඟ හමාගෙන යන්නේ. ස්ත්‍රියත් අන්න ඒ සුළඟ වගේ. චණ්ඩාල කෙනෙක් සමග වගේම කුලවත් කෙනෙක් සමගත් කාම සේවනය කරන්නට එක වගේ කැමති. නේරුව අවිසේසාච විසරුක්ඛෝ වියනිච්ච පලා නාස යන්ති ගරේ භෝගං රතනානන්ත කරිත්‍යෝ. මේ ස්ත්‍රීන් සිනේරු පර්වතය වගේ තමන් වෙත එන හැම පුරුෂයෙක්වම සමාන විදිහට දකිනවා. සමහර වනාන්තරවල අඹගස්වල වගේ ගස් වර්ගයක් තිබෙනවා. මේවා අඹ ගෙඩි වගේම සටහන් තිබෙන ගෙඩි වර්ගයකින් හැමදාම පිරිලයි තිබෙන්නේ. ඒ වගේම මලුත් අඹ මල් වගේමයි. දකින කෙනෙකුට හිතෙන්නේ මේ නම් බොහෝම මිහිරි ඵල තිබෙන සුන්දර අඹ ගසක් කියලයි. නමුත් ඒ අඹ හලාහල විෂෙන් යුක්තයි. යම්කිසි කෙනෙක් ඒ අඹ අනුභව කළොත් එසැනින් ඔහුගේ ජීවිතය කෙලවර වෙනවා. අන්න ඒ වගේම සුන්දර විදිහට පෙනෙන විෂ අඹ ගෙඩියක් වගේ ස්වરૂපයෙන් යුක්ත ස්ත්‍රීන්ගේ පස්කම් ගුණයට යම් කෙනෙක් වසඟ වුණොත් ඒ කෙනා වහා විනාශ වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි, යහළු පූර්ණමුඛ තමන්ගේ ස්වාමි පුරුෂයා කාම සේවනයේ යෙදෙන්නට බැරි තරමට වයසට ගියාම ඒ ස්වාමි පුරුෂයාගේම ධනය වෙනත් මිනිසෙකු කරා යවා ඒ ධනය විනාශ කොට ඔහු සමග අනාචාරයේ හැසිරෙමින් ප්‍රීති වෙන්නටත් මේ ස්ත්‍රීන් දක්ෂයි. මාර තොණ්ඩුවක්. පින්වත් පූර්ණමුඛ, සමහර වැද්දෝ මුවන් වැනි සත්තුන්ව අල්ලා ගන්නට රහස් තැන්වල මල පුඩු තබනවා. අන්න ඒ වගේ මේ ස්ත්‍රී ජාතිය කියන්නේ මුළු ලෝකෙම අල්ලා ගැනීමට මාර්යා එවපු සොර මල පුඩුවක් වගේ. අන්න ඒ නිසා ඒ වගේ ස්වરૂපයෙන් යුක්ත ස්ත්‍රී ජාතිය ගැන යම් කිසි කෙනෙක් ලෝභ කරනවා නම් ඒ කෙනා සතෙක් වගේ. ඒ විතරක් නොවේ, මේ ස්ත්‍රීන් කියන්නේ ශෝකයම උපද්දවන ස්ථානයක් වගේ, රෝගයන්ට වාසස්ථානයක් වගේ, උපද්‍රව ඇතිකරන්ට මාරයා වගේ දක්ෂයි. ඒ වගේම දඬුවම් දීලා බැඳ දමන දඟගයක් වගේ, දහසකුත් එකක් මායාවන් සැඟවිලා තිබෙන ගුහාවක් වගේ. ඉතින් ඒ වගේ ගතිගුණ ඇති ස්ත්‍රීන් ගැන යම් කිසි කෙනෙක් විශ්වාස කරනවා නම් ඒ කෙනා සත්වයන් අතර අදම කෙනෙක් කියලයි ඉස්සර කාලේ ජීවත් වුණු සත්පුරුෂයන් ප්‍රකාශ කළේ. යහළු පූර්ණමුඛ, මේ විදිහට මේ ලෝකයේ ස්ත්‍රීන්ගේ නුගුණ බොහෝමයි. නමුත් බ්‍රහ්ම ලෝකේ හැරෙන්නට වෙනත් කිසිම තැනක ස්ත්‍රීන්ව නොදකින්නට ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඔවුන් ගැන පරිස්සමෙන් කටයුතු කළ යුතුයි. ඉතින් මේ විදිහට නොයෙක් ආකාරයෙන් ස්ත්‍රීන්ගේ නුගුණ ප්‍රකාශ කළ කුණාල රජතුමා තවදුරටත් ස්ත්‍රීන්ගේ නුගුණ දක්වන්නට වුණා. බැහැර නොතැබිය යුතු වස්තු හතර. යහළු පූර්ණමුඛ, වෙනත් ගෙදරක නොතැබිය යුතු දේවල් හතරක් තිබෙනවා. ඒ තමයි කරත්තය, ගුණා, ගවදෙන සහ භාර්යාව. යම් කෙනෙකුට කරත්තයක් ණයට දුන්නොත් ඒ කෙනා සීමාව ඉක්මවල ඒ කරත්තේ ධාවනය කිරීම නිසා ඒ කරත්තේ රෝද කඩලා දානවා. ඒ වගේම ප්‍රමාණයේ ඉක්මලා බර ඇද්දවීමෙන් ගුණාව මරලා දානවා. පැටවු ඉන්න දෙනුන්ගේ ප්‍රමාණයේ ඉක්මවල කිරි දෙවීම නිසා ඒ පැටවුන්ව මරලා දානවා. ඒ වගේම තමයි හොඳට පතිවත රකින ස්ත්‍රියක් වුණත් ඥාති කුලයකට ගිහිල්ලා කාලය ගත කරන්නට පටන් ගත්තොත් පාප මිත්‍ර සේවනය නිසා දූෂණය වන්නට පුළුවන්. අන්න ඒ නිසා නුවණැති පුරුෂයා මේ කාරණය ගැන සැලකිලිමත් වෙලා ස්ත්‍රීන් ඒ ස්ථානයන්ගෙන් ආරක්ෂා කරනවා. පූර්ණමුඛ, ඒ වගේම අවශ්‍යතාවයක් යෙදුන විටදී ප්‍රයෝජනෙට ගත නොහැකි වස්තුන් හයක් තිබෙනවා. ඒ තමයි දුනුදිය රහිත දුන්න, නෑකුලෙහි සිටින බිරිඳ, පරතීරයේ තිබෙන නැව, කඩ ඇනේ බිඳුණු කරත්තය, දුර සිටිනා මිතුරා, පවිටු මිතුරා යන හය. කරුණු අටකින් පහත් කරනවා. ඉතින් පූර්ණමුඛ, ස්ත්‍රිය තමන්ගේ ස්වාමි පුරුෂයාව කරුණු අටක් සම්බන්ධයෙන් පහත් කොට සිතනවා. තමන්ගේ ස්වාමි පුරුෂයා දිලිඳුනම්, රෝගීනම්, වයසට ගිහිල්ලානම්, බේබදු කමට වැටිලානම්, මෝඩනම්, ගෘහ කටයුතු වල ප්‍රමාදීව ඉන්නවානම්, හැම වැඩකදීම තමන්ට යටත් වෙ ඉන්නවානම්, හැම ධනයක්ම තමන්ට දෙනවානම් යන කරුණු වටෙන් පහත් කොට සලකනවා. පහත් කොට සලකා අත්තර දමනවා. ඒ වගේම මේ ස්ත්‍රීන් කරුණු නමයකින් තමන් තුළ ඇති ද්වේෂය ප්‍රකට කරනවා. තමන්ගේ ස්වාමියාට නොදන්වා මල්වතු ආදියට යනවා, උද්‍යානවලට යනවා, ගම් තොටට යනවා, නෑදෑ ගෙවල් වලට යනවා, අනෙකුත් ගෙවල් වලට යනවා, කැඩපතින් බලමින් වස්ත්‍රාභරණයන්ගෙන් සැරසීමේම යෙදී සිටිනවා, මත්පැන් පානය කරනවා, කවුළු ආදියෙන් ඉවත බලාගෙන සිටිනවා, අඟපසක දක්වමින් දොරකඩ සිටගෙන සිටිනවා. මේ කරුණු නමය උපයෝගී කරගෙන සොර සැමියන් සමග ඇසුරට වැටෙන්නටත් ඔවුන් දක්ෂයි. ඒ මෙහෙමයි. ස්ත්‍රීන් තමන්ගේ ස්වාමි පුරුෂයාට දන්වන්නේ නැතුව මල්වතු, පළවතු ආදියට යනවා. ගිහිල්ලා ඒ ස්ථානවලදී සොර මිනිසුන් සමග වාසය කරනවා. ඊළඟට තමන්ගේ ගෙදරට ආපසු ඇවිල්ලා, මම මේ අහවල් වෘක්ෂ දේවතාවට යාගයක් කරන්නට ගියා, බලිත ඔයිල් කරන්නට ගියා, ආදී වශයෙන් බොරු කියමින් තමන්ගේ ස්වාමි පුරුෂයාව සනසනවා. ඒ වගේම මට මෙන්න මෙයා මේ උදව්ව කරලා දෙන්න එන්න කිව්වා. දීපු ණයක් ඉල්ලා ගන්න තියෙනවා. මම මේ ඒක ඉල්ලා ගන්න යනවා. ආදී වශයෙන් තමාගේ ස්වාමි පුරුෂයන්ට බොරු කියා සොර සැමියන් කරා යනවා. ගිහිල්ලා තමන්ගේ කටයුතු ඉටු කරගන්නවා. ඊට පස්සේ ආපසු තමන්ගේ ගෙදරට ඇවිල්ලා දොර කඩ හරි ජනෙල්ලේ ළඟ හරි සිටගෙන තමන්ගේ අඟපසඟ බාහිර අයට පෙන්වනවා. මෙන්න 40 මායා. මේ වගේම මේ ස්ත්‍රීන් ස්වාමි පුරුෂයාව ඉක්මවා හැසිරීම පිණිස පර පුරුෂයන්ට ස්ත්‍රී දීලා 40ක් පමණ දක්වනවා. යහළු පූර්ණමුඛ ඒ ශ්‍රී ලීලා 40 මෙන්න මෙහෙමයි. සමහර ස්ත්‍රීන් අද ස්වාමි පුරුෂයා ගෙදර සිටිනවා නම් මේ සංඥාව දෙන්නම්. නොසිටිනවා නම් මේ සංඥාව දෙන්නම්. ආදී වශයෙන් තමන්ගේ සොර සැමියා සමග කලින්ම කතාබස් කරගන්නවා. ඉන් අනතුරුව ඔහු පැමිණි විට ඈනුම් ඇරීම, ඇඟ මැලි කැඩීම, විජම්බති ආදී ඒ සංඥා ලබා දෙනවා. මේ ස්ත්‍රීන් යම්කිසි දෙයක් බිමට දමලා ඒ දේ අරගන්නට නැමිනවා වගේ බිමට නැමිලා විනමති තමන්ගේ පිටපැත්ත පෙන්වනවා. යාම් ඊම් ඉඳීම් සිටීම් සක්මන් කිරීම් පැළඳගෙන සිටින ආභරණ ගැනීම් ආදී වශයෙන් විවිධාකාර විලාස දක්වනවා. විලාසති මේවා බොරු නොවේ. පරපුරුෂයන් ඉදිරියේ අත්පා ඇඟිලිවලින් බිම ඉරි අඳිනවා. විලිකති එකවරම තමන්ගේ ඇඳුම් ආදිය සකස් කරගෙන පොරෝගෙන බිත්ති ජනේල දොර කවුළු ආදියට හේතු වෙමින් ලැජ්ජාවට පත් වුණා. විලජ්ජති මෙන් හඟවනවා. නියපොතු වෙලින් නියපොතු ගටනවා. නකේන නකං ගට්ටේති එක් පයකින් අනිත් පය පිරිමදිනවා. පාදේන පාදං අක්කමති ලී කෝටු වලින් බිම ඉරි අඳිනවා. කට්ටේන පටවින් ලිඛති තමන්ගේ හෝ අනුන්ගේ හෝ දරුවන් වඩාගෙන උඩට ඔසවනවා. ධාරකං උල්ලංගේති නැවත පාත් කරනවා. ඕලංගාපේති ඒ දරුවන් සමග තමන් සෙල්ලම් කරනවා. කීලති තමන් සමග ඔවුන්ට සෙල්ලම් කිරීමට අවස්ථාව ලබා දෙනවා. කීලා පේති දරුවන්ව සිඹිනවා. චුම්බති තමන්ව සිඹවා ගන්නවා. චුම්බා පේති ඒ දරුවන්ට කවනවා. බුංජති ඒ දරුවන් ලවා තමන්ට කවා ගන්නවා. බුංජා පේති ඒ වගේම බාල දරුවන් අතට යම්කිසි මලක් හෝ ඵලයක් හෝ දෙනවා. දදති නැවත එය ඉල්ලනවා. ආයාචති කුඩා දරුවන් සෙල්ලමට යම්කිසි දෙයක් කළ විට තමනුත් ඒවා නැවත කරනවා. කතමනු කරෝති උස්හඬින් කියනවා. උච්චම් බාසති පහත් හඬින් කියනවා. නීචම් බාසති සිදු වූ යම්කිසි දෙයක් පිරිස මැදදී වසන් කොට කියනවා. අවිවිච්චම් බාසති පසුව හුදකලාවේ විවේකයෙන් සිටින විට විවෘත කොට කියනවා. විවිච්චම් බාසති නැටීමෙන් නච්චේන ගීකීමෙන් ගීතේන වාදනය කිරීමෙන් වාදිතේන හැඳීමෙන් රෝදිතේන විවිධ විලාසිතා දැක්වීමෙන් විලසිතේන විවිධ ලෙස සැරසීමෙන් විභූසිතේන නිමිති දක්වනවා. මහා හඬින් සිනාසෙනවා. ජග්ගති හොරහින් බලනවා, පෙක්කති උකුල නටවනවා. කටින් චාලේති රහස් පෙදෙස නටවනවා. ගුහ බණ්ඩකං සංචාලේති කලවා පලල් කරනවා. ඌරුම් විවරති නැවත ඉක්මනින් හකුලා ගන්නවා. ඌරුම් පිදහති පියයුරු පෙන්වනවා. තනන් දස්සේති කිහිලි ඔසවා පෙන්වනවා. කච්චන් දස්සේති ඇදුම් බුරුල් කොට පෙකණිය පෙන්වනවා. නාබින් දස්සේති ඇස් පොඩි කරනවා. අක්කින් නිකනති ඇහි බැම නටවනවා. බමුකං උක්කිපති තොල සපනවා. ඔට්ටම් පලිකති දිව සොලවනවා. ජිවහන් නිල්ලාලේති ඇඳුම් ලිහනවා. දුස්සං මුංචති නැවත අඳිනවා. දුස්සං පටිබන්ධති කොණ්ඩේ ලිහනවා. සිරසං මුංචති නැවත බඳිනවා. සිරසං බන්ධති. ඉතින් පින්වත් පූර්ණමුක, මෙන්න මේ කරුණු 40න් ශ්‍රිය ස්වාමි පුරුෂයාව ඉක්මවා යෑම පිණිස වෙනත් පුරුෂයන්ට ලීලා දක්වනවා. ද්වේෂයෙන් යුතු ශ්‍රිය හඳුනා ගන්න. ඒ වගේම යහළු පූර්ණමුඛ, කරුණු 25කින් ද්වේෂයෙන් යුතුව සිටිනා ශ්‍රිය හඳුනාගත යුතුයි. තමන්ගේ ස්වාමියාව අහවල් ගමට දුන්න ණය ඉල්වාගෙන එන්න. අහවල් කටයුතු කරගෙන එන්න ආදී වශයෙන් කියා බැහැර යවනවා. ඒ වගේම ස්වාමි පුරුෂයාගේ බැහැර වාසය කිරීම වර්ණනා කරනවා. පවාසං වන්නේති ස්වාමි පුරුෂයාව බැහැරට යවා සොර සැමියන් සමග අනාචාරයේ හැසිරෙනවා. ඒ වගේම බැහැරට ගිය තමන්ගේ ස්වාමි පුරුෂයාව සිහිපත් කරන්නේවත් නැහැ. පවුත්තන්න සරති බැහැර කටයුත්තකට ගිය ස්වාමි පුරුෂයා ආපසු පැමිණෙන විට ඒ පිළිබඳ කිසිම අයුරකින් සතුටු වන්නේ නැහැ. ආගතං නාබි නන්දති තමන්ගේ ස්වාමි පුරුෂයාගේ නුගුණ කියනවා. අවන්නන් තස්ස බනති ඔහුගේ කිසිම ගුණයක් කියන්නේ නැහැ. වන්නං තස්සන බනති ස්වාමි පුරුෂයාට අවැඩ සිදු කරනවා. අනත්තං තස්ස චරති ඔහුට යහපත වෙන දෑ සිදු කරන්නේ නැහැ. අත්තං තස්සන චරති ඔහු වෙනුවෙන් නොකළ යුතු දෑ සිදු කරනවා. අකිච්ඡා තස්ස කරෝති කළ යුතු දෑ සිදු කරන්නේ නැහැ. කිච්ඡන් තස්සන කරෝති බෝසත් නුවණ පුදුමයි. තදට ඇඳුම් ඇඳගෙන නිදා ගන්නවා. පරිදහිත්වා සයති ඒ වගේම තමන්ගේ ස්වාමි පුරුෂයාට පිටුපා නිදා ගන්නවා. පරම්මුඛී නිපජ්ජති ඒ මේ අත පෙරලෙනවා. නපුරු වචන තෙපලනවා. පරාවත්තක ජාතෝ කෝපන හෝති කුංකුමිය ජාතා දීර්ඝව සුසුම් හෙලනවා. දීගං අස්සසති මට ඉසරදේ මගේ බඩරි දෙනවා ආදී වශයෙන් නොඑක් ප්‍රලාප කියමින් තමන් වේදනාවෙන් පෙළෙන බව අඟවනවා. දුක්ඛං වේදයති නිතර නැගිටමින් මල මුත්‍රා පහ කිරීම පිණිස පිටතට යනවා. උච්චාර පස්සාව අබින්නම් ගච්ඡති මේ විදිහට කටයුතු කරමින් පරපුරුෂ අපේක්ෂාවෙන් සිය ස්වාමි පුරුෂයාගේ කාම සේවන අදහස නැතිකොට දමනවා. ඒ වගේම තමන්ගේ ස්වාමි පුරුෂයා උණු භාජන අවශ්‍ය කියූ විට ඒ වගේම තමන්ගේ ස්වාමි පුරුෂයා උණු භෝජන අවශ්‍ය බව කියෝ විට සීතල ආහාර ලබා දෙනවා. සීතල දෙයක් කැමති වූ විට උණු භෝජන ලබා දෙනවා. මේ විදිහට ස්වාමි පුරුෂයාගේ අදහස් වලට විරුද්ධම දෑ සිදු කරනවා. විලෝමති ආචරති. වෙනත් පුරුෂයෙකුගේ ශබ්දයක් ඇසුණු සැනින් එයට තමන්ගේ කන යොමු කරනවා. පරපුරි සද්දං සුත්වා කන්න සෝත විවර මදෝ කන්න සෝත විවර මෝදහති. ඇවිදින දෙපා. සිය ස්වාමි පුරුෂයා බොහෝම දුක් මහන්සි වී උපයා සපයා ගන්නා ධන ධාන්‍ය විනාශ කොට විසිරුවා දමනවා. නිහත භෝගෝ කෝපන හෝති. අසල් වැසියන් සමග අනවශ්‍ය ලෙස කෙලෙස් වැගිරෙන ආකාරයේ හිත මිතුරුකම් ඇති කරගෙන වාසය කරනවා. පටිවිස්සකේහි සන්තවං කරෝති. ඇවිදින කකුල් වලින් යුතුවම නිරන්තරයෙන් සොර සැමියන් මුණ ගැසීම පිණිස වීදි සංචාරයේ යෙදෙනවා. නික්ඛන්ත පාදෝ කෝපන හෝති විසිකානුචාරති. තමන්ගේ සැමියා කෙරෙහි ද්වේෂයෙන් යුතුව නොසතුටු සිතින් යුතුව ඔහු ඉක්මවා අනාචාරයේ හැසිරෙනවා. අතිචාරිණී කෝපන හෝති සාමිකේ අගාරවා පදුට්ට මනස කප්පා. පදුට්ට මනසං කප්පා. නිරන්තරයෙන් දොරකඩට වී සිටිනවා. අබින්හන් ද්වාරේ තිට්ඨති. එසේ සිටගෙන කිහිලි වගේම අනිකුත් අවයවත් පියේරු ආදියත් බහැරට පෙනෙනසේ කටයුතු කරනවා. කච්චානි අංගානි තනානි දස්සේති. ඒ වගේම නිතර නිතර ඔබම ඔබ ගොස් වටපිට බලනවා. දිසෝ දිසං ඝනත් ඝනත්වා පෙක්කති. ඉතිං පූර්ණ මුඛ මෙන්න මේ කාරණාවලින් තමයි ද්වේෂයෙන් යුතුව සිටින ස්ත්‍රිය හඳුනාගත යුතුය. ඉතිං පූර්ණ මුඛ මෙන්න මේ කාරණාවලින් තමයි ද්වේෂයෙන් යුතුව සිටින ස්ත්‍රිය හඳුනාගත යුත්තේ. සබ්බා නදී වංක ගති සබ්බේ කට්ඨමයා වනේ. කට්ඨමයා වනා සප්පිටියෝ කරේ පාහං ලබමානේ නිවාතකේ. යහළු පූර්ණ මුඛ හැම ගංගාවක්ම වක්කූ ගමනක් තමයි යන්නේ. හැම වනාන්තරයක්ම කොළ අතු ආදී කාෂ්ඨමය දේවල් වලින් තමයි සැදී තිබෙන්නේ. අන්න ඒ වගේම අවස්ථාවක් ලැබුණොත් හැම ශ්‍රියක්ම පාපී ධර්මයේ හැසිරෙනවා. ඉතින් කතාබස් කරන්නට සුදුසු අවස්ථාවක් හෝ අනාචාරයේ හැසිරෙන්නට සුදුසු රහස්සනක් හෝ ලැබෙනවා නම් හැම ශ්‍රියක්ම වෙනත් පුරුෂයෙක් නැත්නම් කුණු ශරීරයක් සහිත සහ මුලින්ම දෑත් දෙපා නැති කුදෙක් සමග හෝ අනාචාරයේ හැසිරෙනවා. මේ කාන්තාවන් කියන්නේ මිනිසුන්ගේ සිත්වල ඇල්ම ඇති කරවන පිරිසක්. නොයෙක් පුරුෂයන් පිළිබඳව හිත හිතා ඉන්න පිරිසක්. නිග්‍රහ කරලා දොස් පෙන්වලා දීලා හික්මවන්න බැරි පිරිසක්. මේ ස්ත්‍රීන්ව මුළු හිතින්ම සතුටු කළත් ඔවුන් හැසිරෙන්නේ වෙසඟනන් වගේ. අන්න ඒ නිසා නුවණැති මිනිසුන් ඔවුන්ව විශ්වාස කරන්නේ නැහැ. ස්ත්‍රීන් කියන්නේ හැම දෙනාටම පොදු තොටු පොළවල් වගේ. ඉතාමත් පිළිකුළු ස්වරූපයෙන් යුක්ත කොර මිනිසුන් ගැන දැඩි සෙනෙහසකින් කාලය ගත කළ ස්ත්‍රීන් පිළිබඳව බොහෝ විස්තර දැනගන්නට පුළුවන්. යහළු පූර්ණ මුඛ දැම්මම ඔබට කියන්න යන්නේ ඒ වගේ කතාවක්.